අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන පෝජනීය මහා සංඝරත්න අවසරයි කෘතවේදී පින්නතුනි අද දින මරිනොවැලිහි සම්බුදාරාම බෞද්ධ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා මේ ගිහි පින්නතුනොත් කෘතවේදී පින්කමක් සිදු කරන අවස්ථාව මේ මුලින් වැඩ සිටින ස්වාමීන් වහන්සේලා දෙනම වෙනුවෙන් උන්වහන්සේලාට කරන ගුණ පූජාවක් විදියට කෘතවේදී පින්කමක් විදියට උන්වහන්සේට ආශිර්වාද කරන්නටයි මේ පින්කම සිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේවලා හේසා වික්කවේ සත්පුරුෂ භූමී යලිදං කතඤ්ඤතා කතවේදී කියලා. All good qualities depend on gratitude කියලා. සියලුම ගුණධම්මල කඩනම පතුල කළගුණ සැලකීම කියලා. ඉතින් අද දින මේ සිද්ධ කරන පින්කම කළගුණ සැලකීමේ පින්කම ගෞරවනීය සරණතිරි ස්වාමීන් වහන්සේ, චන්දරතන හාමුදුරුව, අනුරුද්ධ හාමුදුරුව ප්‍රධාන ස්වාමීන් වහන්සේලා ගිහි පින්වතුනුත් හැටියට ඔබ අද සංවිධානය කරන එවැනි කළගුණ සැලකීමේ පින්කම. ඉතින් මේ නායක ස්වාමීන් වහන්සේලා දශක 4කට අධික කාලයක් මේ රටේ වැඩ සිටමින් කලා වූ සේවයට කරන උපහාරයක් මේ කරන්නේ. ඉතින් ගෞරවනීය අපේ අහංගම නායක ස්වාමීන් වහන්සේ, මේ රටේ ඉන වයෝවෘද්ධම ස්වාමීන් වහන්සේ, උන්වහන්සේයන් අවුරුදු 94 වෙනි වියට පාතමනවා. ඒ වගේම අති ගෞරවනීය අපේ වල්පොළ නායක ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ දශක 4කට අධික කාලයක් මේ රටේ වැඩ සිටමින් සුවිසාර සේවයක් කළා. වර්තමානයේන ස්වාමීන් වහන්සේලා හැටියට අපට පහසුවෙන් මේ ධර්ම ප්‍රචාර කටයුතු කරන්න ලැබුණේ මේ විශේෂයෙන්ම අති ගෞරවනීය වල්පොළ නායක ස්වාමීන් වහන්සේ කරපු කැපවීමේ ප්‍රතිඵල විදියට. ඉතින් සමහර දේවල් මේ දරතර හඳුනා දී මුල් අවස්ථාවේ උන්වහන්සේ හුඟක් බැනුම් අහලා තියෙනවා. නමුත් ඒ දේවල් අපි අද කරනකොට අපිට කවුරුවත් බහින්නේ නැහැ. ඉතින් අපි වෙනුවෙන් උන්වහන්සේ හුඟක් බැනුම් අහලා මේ පදනම් දාපු නිසා තමයි අද අපට මේ කටයුතු පහසුවෙන් කරගන්න ලැබෙන්නේ. ඒ වගේම මේ රටේ බොහෝ ස්වාමීන් වහන්සේලාට ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ලොකු උපකාරයක් කළා. ඒ නිසා තමයි බොහෝ විහාරස්ථාන මේ රටේ නිර්මාණය වුනේ. ඒ වගේම අපේ කුඩා කාලේ මේ ස්වාමීන් වහන්සේලා ගැන ගුවන්විදුලියෙන් අහලා තියෙනවා. ඉතින් ඇත්තටම අපට අපි හිතුවේවත් නෑ මේ ස්වාමීන් වහන්සේලා අපට ඇසුරු කරන්න ලැබෙයිද කියලා. ඉතින් උන්වහන්සේලාගේ සේවාවන් අපි කුඩා කාලේටම අහලා තියෙනවා. ඉතින් අපට හුඟක් ලොකු සතුටක් මේ ස්වාමීන් වහන්සේලාගේ සේවනයේ ඉන්න ලැබීම ගැන. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම මේ රටේ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ රටට ආවට පස්සේ අපේ ගෞරවනීය පියනන්ද නායක ස්වාමීන් වහන්සේ හුඟක් සැලකිලිමින් ඉන්නේ. ඒ අය ගැන හුඟක් විමසලා බලනවා. ඒ විතරක් නෙවෙයි, වරදක් වෙනකොට හොඳට අවධානයෙන් ඉන්නේ. වරදක් වෙනවා නම් ඒව පෙන්වලා දෙනවා බොහොම කරුණාවෙන්. ඒ විතරක් නෙවෙයි, සුළු හරි ගුණයක් තියෙනවා නම් තරුණ ස්වාමීන් වහන්සේලාගේ ඒ ගුණය අගය කරනවා. ඒක ඉතාම වටිනා දෙයක්. ඒ වගේම අපටුණත් යම් කිසි දෙයක් කරන්න යද්දී මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා අපි දිහා බලාගෙන ඉන්න නේද කියලා අපිට ලොකු සංවේදී බවක් අවධානයක් යොමු කරන්න වෙනවා. ඉතින් ඒක ලොකු ගුණයක් මේ ස්වාමීන් වහන්සේලාගේ තියෙන. ඉතින් අපි ඒක හැම වෙලාවෙම අගය කරනවා. ඉතින් බොහෝ විට අපි අහලා තියෙන්නේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේ කරපු සේවාවන් ගැන නිතර සඳහන් කරනවා. මම හිතන්නේ අනිත් පැත්තට වෙන්න ඕන. අපේ උන්වහන්සේගේ සේවය ගැන කියන්නට ඕන. එතකොට තමයි ඒක වටිනාකම වැඩි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කරපු සේවාවන් නිසා තමයි අද බොහෝ දෙනෙකුට මේ වර්තමානයේ ප්‍රබෝධයෙන් මේ කටයුතු සිදු කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පින්වත්නි, මේ බුද්ධ ප්‍රචාරණය කියන එක වැඩිහිටියන්ට ගරු කිරීම කියන එක අනිවාර්යම කරන්න ඕන දෙයක්. මේක පින්වතුනි සාමාන්‍ය පෘථග්ජනය විතරක් නෙවෙයි, රහත් භාවයට පත් උනක් කෙනෙක් ඊට වඩා වැඩි මහල්ව ඉන්න ඒ මාර්ගඵල වලින් අඩු උනත් ඒ වයෝ වෘද්ධ පටිභාගියට බුදුදහමට අනුව ගරු කරන්නට ඕන. මේක සුවිශේෂී දෙයක්, සමාජ පැවැත්මට අපරිහානීය ධර්මයක් විදියට වැඩිහිටියන්ට ගරු කිරීම සුවිශේෂී ලක්ෂණයක් විදියට බුදුදහමෙන් හඳුන්වා දීලා තියෙනවා. සමාජයක් අඛණ්ඩව නිවැරදිව ඉදිරියට ගෙන යන්නට ඒ වැඩිහිටියන් පිළිගැනීම අතිශයින් අවශ්‍ය කරන දෙයක්. වැඩිහිටියන් පොදනකොට එක පැත්තකින් ඒ වැඩිහිටියන්ගේ ආශිර්වාදය අපේ ජීවිතවලට ලැබෙනවා. අනිත් අතින් ඒක අනිත් අයට දිගාසිරි ලබන්නටත් නිච්ඡං වද්ධාපචයිනෝ කියලා කියන්නේ. නිතර බුද්ධාපචයනය කරනකොට ආයු වන්නෝ සුඛං බලං. ඒ කුඩා අයට බාල අයට ආයුෂයේ වර්ණයේ සැපේ බලය ලැබෙනවා කියලා. එනිසා තමන්ගේ අත් දෙක එකතු කරලා වැඩි හිටියෙකුට වඳිනවා කියන්නේ අනිත් පැත්තට තමන්ටම දිගාසිරි නිරෝගී සම්පන්නිය ලැබෙන උතුම් පින්කම මේ සිදු කරන්නේ. ඉතින් වැඩමවාව දාලා සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ නායක ස්වාමීන් වහන්සේලා දෙනමට අපි ආශිර්වාද කරනවා. උන්වහන්සේලාගේ සේවය තව තවත් ඉදිරියට ගෙන යන්නට මේ ශක්තිය ශක්තියක් වේවා. ඒ වගේම ඔබ අප හැම දෙනා තුළම ජීවිතවල කරගත්තා වූ දාන සීලාදී පින්කම් සීල සමාධිය ආදී ප්‍රතිපත්ති ධර්මයන් ඒ සියලුම දහම්වල ආනිසංසයෙන් මේ උතුම් ස්වාමීන් වහන්සේලාට නිරොග්ව නිරෝගීව තව බොහෝ කාලයක් මේ උතුම් සේවය සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය කායික මානසික සුවපත් භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.